දැන් නැවත මෙරටේ ව්‍යාපාරිකයන්ට නිෂ්පාදකයන්ට අවාසි සහගත තත්ත්වයක් උදා කරන විවිධ ගිවිසුම් නැවත ක්‍රියාත්මක කරන්න මැදිහත් වෙමින් තියෙනවා. අගමැතිවරයා අදිසියෙම ඉන්දියාවට ගිහිල්ලා සීපා ගිවිසුම් පිළිබඳ නැවත සාකච්ඡා ආරම්භ කරනවා. සීපා ගිවිසුම ඇත්තරම ගත්තොත් දැන් මේ ගිවිසුම හදලා අවුරුදු 15ක් 2000 වර්ෂයේ තමයි මේ ගිවිසුමේ මූලික කෙටුම්පත් ඉදිරිපත්. අවුරුදු 15ක් තිස්සේ මේක දිග්ගැස්සමින් ඇදිමින් යන ව්‍යාපාරිකයෝ නිෂ්පාදකයෝ එවැගේම සේවා ශේෂය මුළුල් කිරීමක් සිද්ධ වෙනවා ඉන්දියානු ආර්ථිකයේ තෝණි. නැවත ඒ සාකච්ඡා ආරම්භ වෙලා තියෙනවා. අපි අපනයනය කරන්නේ ඩොලර් මිලියන 580. හැබැයි ඉන්දියාව අපි ආනයනය කරා. එදා තිබුණේ ඩොලර් මිලියන 600. අද වෙනකොට ඒක ඩොලර් මිලියන 3730ක් දක්වා වැඩි වෙනවා. කියන්නේ ඉන්දියාවෙන් අපි ආනයනය කරන ඒවා 5 ගුණයකින් වැඩි කරලා තියෙනවා. ඒ සෆ්ටා ගිවිසුම් සහ දැනට තියෙන ගිවිසුම් යටතේ